සම්බුද්ධ වසරින් 2603 වන 2014 අටවැනි මාසේ 19 වෙනිදා භාවනා වැඩසටහන. වර්තමානය ප්‍රීතිමත් කරගන්නා අයෙකු අනාගතයද ප්‍රීතිමත් කරගනී. අනාගතයේ ප්‍රීතිමත්ව ජීවත් වන්නට නොවේ, අපි වර්තමානයේ ප්‍රීතිමත්ව සතුටෙන් ජීවත් වෙන්න ඕන. සෑම අනාගතයක්ම තිබුණත් අප හැම විටම ජීවත් වන්නේ වර්තමානයේ. මේ මොහොතේ අපි සිදු කරන්නේ වර්තමානය හොඳින් අවබෝධ කරගෙන වර්තමානයේ තියෙන ගැටලුව විසඳ ගන්නවා. වර්තමානයේ තියෙන ගැටලුව විසඳගත්තා කියන්නේ ඔබ අතීත ගැටලු විසඳගත්තා. වර්තමානයේ තියෙන ගැටලුව විසඳගත්තා කියන්නේ ඔබ අනාගත ගැටලු විසඳගත්තා. අතීතයක් තිබුණත් අනාගතයක් තිබුණත් විඳින්නේ විඳවන්නේ දුක් විඳින්නේ සැප විඳින්නේ වර්තමානය. ඒ නිසා හැම විටම වර්තමානය එක් තැනක රඳා පවතින දෙයක් නෙමෙයි. තප්පර කට්ටක් එක්කම ඉස්සරහට යනවා. සෑම මිනිත්තුවකින්ම වර්තමානය ඇදී යනවා, වෙනස් වෙනවා. ඒ වෙනස් වෙන වර්තමානයන් වලට තමයි අතීතය කියන්නේ, අනාගතය කියන්නේ. එහෙනම් සමස්තය තුළම තියෙන වර්තමානය. වර්තමානයේ පරණ වුණාම කියනෝ ඒකට අතීතය කියලා. වර්තමානයේ ඉස්සරහ කොටසට කියනෝ අනාගතය කියලා. අපි සොයා යා යුත්තේ අපේ නිදහස, අපේ සැනසීම, වෙනත් දෙයක් නොවේ. අපි අපේ මනසේ තරහ මතු කර ගන්න දන්නවනම්, ආශාවල් මතු කර ගන්න දන්නවනම්, බය මතු කරන්න පුළුවන් නම්, ඇයි මේ සිත තුළ සැනසීම මතු කර ගන්න බැරි? නිදහස් මතු කර ගන්න බැරි. මතු කර ගන්න පුළුවන්. අවිද්‍යාත්මකව තියෙන දෘෂ්ටි විද්‍යාත්මක බවට පත් කිරීමේ ඒ දේ කරන්න පුළුවන්. අනිත් දෘෂ්ටි හැම දෙයක්ම නිවැරදි කර ගැනීමේ හැකියාව තිබුණත් ලෝකයට ලේසි වුණේ නැහැ ආත්ම දෘෂ්ටි කියන එක නිවැරදි කරගන්න. ඒ ආත්ම දෘෂ්ටි කියන එක නිවැරදි කරගන්න තමයි භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ අනුශාසනා කළේ. එදා වැඩ සිටි මහරහතුන් වහන්සේලා මාර්ගඵලලාභීන් වහන්සේලා ගත්මග ගමම් මග අපිත් අරගෙන අපත් කෙසේද අපේ අධ්‍යාත්මික විමුක්තිය නිදහස සලසගන්නේ කියලා කල්පනා කරනවා. ඒක තමයි වැදගත්. දුක හඳුන ගන්න, දුක හඳුන ගන්න විට ඔබේ දුකේ සැකස්මත් හඳුන ගන්නවා. හරියට සැකස්ම හඳුන ගන්න විට ඔබට එය උපකාරක වෙනවා. ඒ නිදහස් වීම හඳුන ගන්න. ඒ නිදහස් වීම මනාව හඳුන ගන්න විට ඒ නිදහස උදා කර ගැනීම සඳහා කළ යුතු කාර්ය හඳුන ගන්නවා. ඒකට කියනවා දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියලා. අනිත්‍ය අනිත්‍ය වශයෙන්ම දකින්න, දුක් දේ දුක් වශයෙන්ම දකින්න, අනාත්ම දේ අනාත්ම වශයෙන්ම දකින්න. අනිත්‍ය නම් ඒකේ අල්ල ගන්න ග්‍රහණය කර ගන්න දෙයක් නැහැ. දුක නම් ඒකේ අල්ල ගන්න ග්‍රහණය කරන්න කිසි දෙයක් නැහැ. අනාත්ම නම් ඒක අල්ල ගන්න ග්‍රහණය කරන්න දෙයක් නැහැ. අන්න ඒකයි අනිත්‍ය අනිත්‍ය වශයෙන්ම දකිනවා, දුක දුක වශයෙන්ම දකිනවා, අනාත්මය අනාත්ම වශයෙන්ම දකිනවා කියන්නේ ඕක. කිසිවක් අල්ලා නොගැනීම, මනසින් අල්ලා නොගැනීමට පුරුදු වීම. නමුත් මේ සුවිශේෂී අතහැරීම, අල්ලා නොගැනීම කියන එක මිනිස් විඥාණයට පුරුදු එකක් නෙමෙයි. පෙර නොවැසු නොපැතූ විදී අපූර්වත්වයේ ධර්මයක් මේ සිත, මිනිස් සිත හඳුනන්නේ ඇලෙන්න ගැටෙන්න, දෘෂ්ටිගත වෙන්න, සංකල්පගත වෙන්න. සංකල්ප ඉක්මවා යන්න, දෘෂ්ටි ඉක්මවා යන්න, ප්‍රඥාව වඩන්න දැනගෙන හිටියේ නෑ. ඒක මතු කළේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ලෝකේ. එයින් පස්සේ විවිධ ආගම්, ජාති, වර්ග, කුල ගෝත්‍රවලට අදාළ පිරිසත් මේක අවබෝධයට පත් කළා. ඔබ ඔබගේ මමත්වයේ අභිභවා යා යුත්තේ කෙසේද? ඒ තමයි සමස්තය මිරිඟුවක් ලෙස දැකීම. සමස්තය කියන්නේ තමන්ගේ ලෝකයයි කියලා තමන් භාවිතා කරන සමස්තය මිරිඟුවක් ලෙස දකිනවා. මිරිඟුවක් ලෙස දකිනවා කියන එකෙන් අදහස් වෙන්නේ පෙනෙනව නමුත් නැහැ. ඒක හරියට වටහා ගත්තා අපි ඒක පස්සේ දුවන්නේ. ඒක හරියට වටහා ගත්තේ නැති මිනිස්සු ඒක පස්සේ දුවනවා. තරහ ඇති වුණාම තරහ පස්සේ දුවනවා, ලෝභ ද්වේෂ මෝහ ඇති වුණාම ඒව පස්සේ දුවනවා, හැඟීම් සංකල්ප ඇති වුණාම ඒවයි පස්සේ දුවනවා. මිරිඟුව මිරිඟුවක් හැටියට දකිනකොට ඒක පේනවා, නමුත් ඒක යටින් පේනෝ ඒක ජලේ නෑ කියලා. ඒක තමයි විද්‍යාවේ තියෙන සුවිශේෂත්වය. දුවගෙන යන්න තමයි අපි පුරුදු වෙලා තියෙන, නතර වෙන්න පුරුදු වෙලා නෑ. නතර වෙනවා කියලා කියන්නේ පුජ්‍යලත්වයෙන් බැහැර වෙනවා. එහෙම නැත්නම් පුජ්‍යලයා නතර කරනව නොවේ. දැන් අපි දන්න සාමාන්‍ය නතර වීමේ ක්‍රමය පුජ්‍යලත්වයේ සහිත නතර වීම. පුජ්‍යලයාට අනක් කරලා නතර වෙනවා. මේක එහෙම කාර්යයක් නෙමෙයි, පුජ්‍යලත්වයෙන් බැහැර වීම. ඒක තමයි නතර වීම. පුජ්‍යලත්වයේ සිටීද ඒ තාක්කල් දුවගෙන යනවා. ඒකට හේතුව පුජ්‍යලයාට ඉන්න බෑ මොහොතක්වත් ඇලෙන්නේ හෝ ගැටෙන්නේ නැතුව. පුජ්‍යලයා පුරුදු වෙලාම තියෙන එකට. එනිසා ලෝකෙ දිහා බලන්න, ලෝකයේ සම්පූර්ණයෙන් දුවන්නේ ඇලීම් ගැටීම් කියන ස්වභාවයන් දෙකේ. වේගයෙන් එක් දෙයක් ප්‍රතික්ෂේප කරමින් තව දෙයක් ළඟා කරගන්න යනවා. ආයි ළඟා කරගත්ත දේවල් ප්‍රතික්ෂේප කරමින් තවත් දෙයක් ළඟා කරගන්න යනවා. ලෝකේ වටේ ওই විදියට දුවන දුවන දුවල දුවල දුවන හති වැටිලා කොහෙද දුවන්නේ කියලා කල්පනා කරනවා. අන්න ඊට පස්සේ තමයි සද්ධර්මයට පැමිණෙන්නේ. හරියට අවබෝධ කරගන්නවා. මේක දුවලා දුවලා හොයාගන්න පුළුවන් දෙයක් නෙමෙයි, නතර වීමෙන් සොයාගන්න පුළුවන් දෙයක් කියලා. අරමුණකින් අරමුණකට යන ස්වභාවයෙන් වැළකීලා අරමුණු වලින් නිදහස් වෙනවා. දෘෂ්ටියෙන් දෘෂ්ටියට යන ස්වභාවය වළක්වලා දෘෂ්ටි වලින් නිදහස් වෙනවා. වේදනාවෙන් වේදනාවට මාරු වෙවි යන ස්වභාවය වළක්වලා වේදනාවෙන් නිදහස් වෙනවා. මානසික ක්‍රියාවෙන් ක්‍රියාවකට මාරු වෙන ස්වභාවය වළක්වලා ක්‍රියා සංසිඳවන්න ඕන. කම්ම නිරෝධාය සංවර්ථතේ. කර්ම නිරුද්ධ කරන්න ඕන. චේතනා කර්ම. එවිට අධ්‍යාත්මයේ සම්පූර්ණයෙන් හිස් වෙනවා. නිදහස් වෙනවා. ඒ නිදහස කියන්නේ විමුක්තිය. ඒ නිදහස කියන්නේ නිරෝධය. ඒ නිදහස කියන්නේ අධ්‍යාත්මික නිවීම, සසර නිවීම. දිසාවකට නොවැටුණු, ඇසෙන් දකින්න බැරි හැඩයක් නැති, ග්‍රහණය කිරීමට නොහැකි, ග්‍රහණය නොවන ධර්මතාවය. පුජ්‍යල දර්ශන නැහැ. ඒ තමයි ලෝකයේ ඇති සැටි දකින තථාගත දර්ශනය. සියලු වචන අභිභව දකිනවා. වචනවලට සාපේක්ෂිත නැති ලෝවන් දකිනවා. ඇස ඉක්මවා දකිනවා. ඇසට සාපේක්ෂිතව තොරව දකිනවා. කන, නාසය, දිව, ශරීරය, මන කියන ඉන්ද්‍රියන් සදායතන ඉක්මවා දකිනවා. ඉන්ද්‍රිය විෂය ඉක්ම වූ ධර්මය, අතීන්ද්‍රිය ඥානය. ඒකට කියනවා අතීන්ද්‍රිය ඥානය. එහි රූප උපාදානයක්, ශබ්ද උපාදානයක්, ගන්ධ උපාදානයක්, රස උපාදානයක්, සංකල්ප දෘෂ්ටි ක්‍රියා උපාදානයක් නැහැ. ඇයි නැත්තේ? එහි ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ ක්‍රියා කරවන්නේ කරන්නේක් නැහැ. ඒ අපූර්වත්වයයි ඔබ හඳුනාගන්නේ. ඔබේ මනස එතෙන්ට මෙහෙවන්න, එතෙන්ට පුරුදු කරන්න. ඒකට කියනවා ධර්මානුකූලව පුහුණු කිරීම කියලා. එහෙම නැත්නම් මේක මුකුත් කරන්න දෙයක් නැහැ කියලා නිහඬ වෙන්නත් එපා. එහෙම නම් ඔබ ඉන්න විදියටම පරණ වෙනවා, පල් වෙනවා. ධර්මානුකූල මෙනෙහි කිරීමක් කළ යුතුමයි, වීරිය කළ යුතුමයි. හැබැයි ඒ වීරිය ධර්මානුකූලවද කියලා ගලපන්නටත් ඕන. ඒක නිසා සුවිශේෂී වීරයක්, සම්මා වායාමයක් එතන තියෙනවා. සිහිය තියෙන්නම ඕන, සම්මා සතිය තියෙන්නම ඕන. ඒකයි සංකල්පවලට ධර්මය ගන්න එපා. සංකල්ප කියන්නේ මේ හැන්දක් වගේ එකක්. ඔය හැඳි වලින් නිවන් ගන්න බෑ. පරණ වෙන්නේ දෘෂ්ටියට, සංකල්පෙට මේ ධර්මය ගන්නවා. මතක තියාගන්න, මේ ධර්මය සංකල්පවලට ගන්න එපා. එතකොට වරදිනවා. මේක අධ්‍යාත්මික තුල ප්‍රායෝගික කරලා තමන්ගේ ජීවිතේ නිවන හදාගන්න. කිසිදු දෙයක් උපාදානය නොකිරීමේ ප්‍රතිපදාව පුරුදු කරන්න. එහි අර්ථය ගැඹුරුයි. නිවැරදි ආකාරයේ පුහුණු කිරීමක් යනු හරි වැරදි අතහැරීම. ධර්මයේ නිවැරදි ආකාරයෙන් පුහුණු කිරීමක් යනු පුහුණු කිරීමෙන් පුරුදු කිරීමෙන් වැළකීම. අතීතයේ දෙයක් තබා වර්තමානයේ ක්‍රියාවලියක් නොකළ යුතුයි. අතීතේ සිද්ධාන්තයකින් වර්තමානයේ මෙහෙයවීම නොකළ යුතුයි. කාලත්‍රයට පය නොතබා කටයුතු කළ යුතුයි. සිත ස්පර්ශ කිරීමෙන් වැළකීමට වග බලා ගත යුතුයි. ඒ ආකාරයෙන් සංවර වන්න, ඒ ආකාරයෙන් ප්‍රකට කරන්න, ඒ ආකාරයෙන් ඒ ධර්ම ගුණය, ලෝකෝත්තර ගුණය වඩන්න. නිදහස යනු කිසිවක් දරා සිටින තැන නැති දෙයක්. නිදහස ක්‍රියා කරන තැන නැති දෙයක්. නිදහස තිබෙන්නේ නිදහසේම පමණයි. නිදහස තියෙන්නේ දැකීම තුල හෝ ක්‍රියා කිරීම තුල හෝ අපේක්ෂා කිරීම තුල හෝ උසුලා ගැනීමක් දරා ගැනීමක් කරන තුල නොවේ. නිදහස නිදහසේ අත්විඳින්න. සෑම විටම කිසිවෙක් නොවන්න, සෑම විටම මම නොවන්න, තමා තුළ මම නොවන්න. නිදහස නිදහස තුළින්ම දකින්න. නිදහස ග්‍රහණයෙන් දැකිය නොහැකි. නිදහස නිදහසේ දකින්න. නිදහස පුජ්ජලත්වය තුළින් දැකිය නොහැකි. නිදහස ග්‍රහණය කළ නොහැකි, රැගෙන යා නොහැකි. නිදහස ලැබෙන්නේ නිදහස් වීම තුළයි. ඔබේ නිදහස ඔබ අත්දකින්න. සෑම විටම රැඳුණු තැනින් නිදහස් වන්න. සෑම විටම රැඳුණු තැනින් නිදහස් වන්න. දෘෂ්ටිවල, සංකල්පවල, ක්‍රියාවල රැඳෙනවා. සෑම විටම රැඳුණු තැන් හඳුනාගෙන ඉන්න නිදහස් වන්න. නිරෝධ ධර්මය ප්‍රකට කරන්න, ප්‍රගුණ කරන්න. කිසිදු තැනක නොරැඳෙන්න. නිරෝධය අත්හල විටයි නිරෝධය ලැබෙන්නේ. ඔබ අසන ලද ධර්මයට අනුකූල ප්‍රකට කිරීමක්ද මේ මොහොතේ කරන්නේ? එය පරීක්ෂා කරල බලන්න. ස්වාමින් වහන්සේ දේශනා කරන පූර්ණ දේශනාවේ අර්ථයට අනුකූලද තමාගේ වර්තමාන ක්‍රියාව? ක්‍රියාවෙන් සංසිඳීමේ ක්‍රියාවලියේ ධර්මයට අනුකූලද කියලා බලන්න. ධර්මයට අනුගත කරන්න. එය අනුපස්සනා වෙනවා. ධම්ම ජීවිනෝ වෙනවා. ධර්මයට අනුව ජීවිතය හදන්න, ඔබේ පැරණි ජීවිතය ධර්මයට අනුව පෙරලන්න. ධර්මයෙන් පැහැදිලි කරන ලද නිරෝධ මාර්ගයට අනුව පෙරලන්න. එය විශිෂ්ට ඥානයෙන් සිදු කළ යුතුයි. මේක සූක්ෂම ධර්මයක්. සූක්ෂම ධර්මයක් කියන්නේ සියුම් කාරණයක්. ඒක උපමා කරන බුදුරජාණන් වහන්සේ ආනන්ද, අමාවක දවසක අස්ලොත් ගහක් හතකට පළලා එක කෑල්ලක් ඈතින් තියලා දුන්නකින් විදිනවා අහසේ අර හෙන ගහනකොට විදුලි කොටනවනේ. ඒ විදුලි කොටනකොට ඒ විදුලි එළියෙන් විදිනවා අර අස්ලොන් ගහ දෙපළු වෙන්න ඊතලයේ. කොහොමද මේ සූක්ෂම බව බුදුහාමුදුරුවෝ පැහැදිලි කරපු විදිය? එතකොට මේක තේරෙන්නේ නැත්තේ, අහුවෙන්නේ නැත්තේ හේතුව අන්න ඒ වගේ සූක්ෂම ධර්මයක්. සියුම් ධර්මයක් කියනවා ආනන්ද. ඒක දෙපළු වෙන්න විද්දක්. ඒක කරන්න බැරි වැඩක් නේ. අස්ලොන් ගස් කියන්නේ හරි සිළිදු පොඩි ගහක්. ඒක හතකට පල්ල කෑල්ලක් ගත්තාම අන්විශ්යකින් තමයි බලන්න වෙන්නේ. ඒකත් අමාවක දවසක තියලා විදුලි සැරකින් ඊතලයක්. එතකොට කොච්චර තුඩ සියුම් වෙන්නවද? අස්ලොන් ගහෙන් හතෙන් පංගුවකට දුන්නක ඊතලයක් සියුම් කරන්න පුළුවන්ද? ඈ, එච්චර සියුම් කරන්න බෑනේ. එහෙනම් ඉතින් දිකටක්කටත් වැඩියේ තුඩකටත් වැඩියේ සියුම් වෙන්න ඕන. එතකොට ඈත ඉඳලා එයත් දෙපළු වෙන්නට තියනවා. මේක කරන්න පුළුවන් වැඩක්ද මේ කියලා තියෙන්නේ? ඈ, කොච්චර දක්ෂයෙකුට වුණත් කරන්න පුළුවන් වැඩක්ද? ඈ, කරන්න බැරි වැඩක් දේශනා කරලා තියෙනවා. ඊට වැඩි අමාරුයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා. එහෙමනම් මේ ප්‍රඥා මහිමෙන් ඒ කාර්යයටත් වඩා අමාරු කාර්යයක් කරන්න පුළුවන්. තේරෙනවානේ? ඒකට සූක්ෂම බව පැහැදිලි කරන්න උත්සාහ කරේ. ඒ නිසා නිතරම අපි සැලකිලිමත් වෙන්න ඕන. මේක සූක්ෂම ධර්මයක්, මට වරදින්න පුළුවන්. මේ ස්වාමීන් වහන්සේ කියන දෙයමයි මම ප්‍රකට කරන්න කියලා ඔබ ගත්ත ක්‍රමවේදයම අල්ලගන්න එපා. දැන් මම මේ කරන්නේ මේ හාමුදුරුවෝ කියන එක තමයි මම මේ කරන්න කියලා ඔබ හිතන්න එපා. මම මේ කියන දෙයි කියලා ඔබ හිතාගෙන බලනකොට වෙන එකක් කරා. පස්සේ කියනවා හාමුදුරුවෝ කියන්නේ මේ නිකන් ඉන්න කියලා නේද? මම එහෙම එකක් කියන්නේ නැහැ. හාමුදුරුවෝ කියන්නේ සිතුවිලි දිහා බලාගෙන ඉන්න කියලා නේද? මම එහෙම එකක් කියන්නේ නැහැ. නේද? ඒ නිසා සමහරලාට තමන් ගන්න සංකල්පේ හිතනෝ ස්වාමීන් වහන්සේ කියන දේ තමයි මේ කියලා. හැබැයි පස්සේ බලනකොට ඒක නෙමෙයි. ඒ නිසා නිතරම අලුත් වෙන්න, අවදි වෙන්න. මේ මොහොතේ ක්‍රියාවේ, මේ මොහොතේ දේ තුල ධර්මයට ගල්පාගෙන අඩුවක් දකින්නම වෙනවා. සත්‍ය අවබෝධයට පත් නොවු ලෝකයේ ඉක්ම වූ සෑම කෙනෙක්ගේම තුල අඩුවක් තියෙනවා. ඒ අඩුව නොපෙනීමේ කාර්යය තමයි මෙතන තියෙන බාධකේ. පේන්න ඕන. පෙනුනට පස්සේ මනාව ඒ තැන ධර්මය පිහිටවන්න ඕන. ඒ පිහිටවීම තුළින් තමයි ක්‍රමානුකූලව පඩියෙන් පඩිය ගොඩ වෙලා ටිකෙන් ටික මහ කන්දක් කඩලා ඉවත් කරනවා වගේ ඔබේ හිතේ මහා ඝනත්වයකට තිබුණු මමත්වය, පුජ්ජලත්වය, ආත්ම දෘෂ්ටිය, නিত্যතාවය අනිත්‍යතාවයකට පෙරලෙනවා. අනිත්‍යතාවය කියලා කියන්නේ කිසිම දෙයක් අල්ලා නොගැනීම, නিত্য කර නොගැනීම, ග්‍රහණය නොකිරීම. ඒක තමයි අනිත්‍යතාවය කියලා කියන්නේ. කැඩෙනව බිඳිනේවට කියන්නේ වය ධම්මා සංඛාරා. අනිත්‍යතාවය කියන්නේ කිසි දෙයක් ග්‍රහණය කරන්න. අනිත්‍ය නම් අනිත්‍ය ලෙස අතහරින්න. අනිත්‍ය නම් ඒකයි නিত্য කරගන්න එපා. නමුත් ගොඩාක් අය කියලා දෙන්නේ අනිත්‍ය කොහොම හරි නিত্য කරගන්න. නේද? මෙන්න මේකයි අනිත්‍ය කියලා සංකල්පයක් හදනවා. මෙන්න මේකයි අනිත්‍ය කියලා දෘෂ්ටියක් හදනවා. එතකොට අනිත්‍ය වෙනවද ඒක? නෑ. අපේ අය අනිත්‍යත් නিত্য කරනවා. ඒ නිසා ඒකේ විශාල දුර්වලකමක් තියෙනවා. දුක නම් අතහරින්න. ආත්ම කරගත්ත තැන දුක හට ගන්නවා. අනාත්ම නම් අනාත්මයත් අතහරින්න. ඒකයි අනාත්මයි කියන්නේ. අනාත්ම අල්ලගන්න කිව්වේ නෑ. අනිත්‍ය අල්ලගන්න කිව්වේ නෑ. දුක අල්ලගන්න කිව්වේ නෑ. මේක දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය. දුක් නිරෝධ කිරීමේ වැඩපිළිවෙලක් කරන් තියෙන. ඒ නිසා ඔබේ අධ්‍යාත්මය තුළ මේ කාරණේ හොඳයි, මේ කාරණේ වැරදි කියන්න බෑ. සබ්බේ සංඛාරා අනිච්ච කරන්න ඕන. ඔබ හැමතිස්සෙම මනසින් මොකද කරන්නේ? යම් යම් සංස්කාර නිත්‍යයි කියලා අල්ලනවා. ඒ සංස්කාරේ හොඳ නැහැ, මේ සංස්කාරේ හොඳයි. ඒ ක්‍රමවේදෙ හොඳ නැහැ, මේ ක්‍රමවේදෙ හොඳයි. ඒ භාවනාව හොඳ නැහැ, මේ භාවනාව හොඳයි. එහෙම නෙමේ හොඳ, මෙහෙමයි කියලා සංස්කරණයක් නිත්‍ය කරනවා. ඒ නිසා බුදු පියාණන් වහන්සේ සම්බුද්ධ ඥානේ මනාකොට දේශනා කළා, සබ්බේ සංඛාරා අනිච්ච යදා පඤ්ඤාය පස්සති. අන්න ඒ ආකාරයෙන් ගැඹුරු නුවණින් ඔබ මෙය ප්‍රත්‍යක්ෂ කර ගන්නවා. අතනින් බින්දති දුක්ඛේ, ඔබ දුකෙන් නිදහස් වෙනවා. මොකද නිත්‍ය කර ගැනීමක් නැති තැන එතන තමයි සැබෑ අනිත්‍ය. ඒ අනිත්‍යතාවය තුළ කැඩෙන දෙයක් නැහැ, බිඳෙන දෙයක් නැහැ. අනිත්‍යතාවය තුළ නැවත නැවත වෙනස් වෙන්න දෙයක් නැහැ. වෙනස් වීමේ අවසානය. අනිත්‍ය තුළ වචන නැහැ. අනිත්‍ය කියන වචනයක් නැහැ අනිත්‍ය තුළ. නිරෝධය තුළ නිරෝධය කියන වචනයක් නැහැ. විමුක්තිය තුළ විමුක්තිය කියන වචනයක් නැහැ. නිවන තුළ නිවන කියන වචනයවත් නැහැ. නිර්වාණය කියන වචනය බිඳිලා ගිහිල්ලා ඉවරයි. එහෙනම් වචන නැති, දෘෂ්ටි නැති, සංකල්ප නැති අතීන්ද්‍රිය ඥානයක්, ලෝකේ ඉක්ම වූ සුවිශේෂී ඥානයක් අත්දකිනවා. ඒක සාන්තයි, ප්‍රණීතයි, ආශ්චර්යයක්. මහා ප්‍රඥා මහිමයකින් ඇති කර ගන්නා වූ විශිෂ්ට දෙයක්. එතෙන්ට පැමුණාට පස්සේ පේනවා මේ ලෝකේ ආගමික දෘෂ්ටි, ජාතික දෘෂ්ටි, වාර්ගික දෘෂ්ටි වලින් තෙරපිච්ච මිනිස්සු මොන තරම් අන්ධකාරයක, මොන තරම් අසහනයක, මොන තරම් මෝඩ විශ්වාසයන් වල වෛරයෙන්, ක්‍රෝධයෙන්, ලෝභයෙන්, ද්වේෂයෙන් ජීවත් වෙනවද කියලා. යස්ස රාගෝච දෝසෝච අවිජ්ජාච විරාජිතා. යම්කිසි කෙනෙක් මේ රාගය, දෝෂය, අවිද්‍යාව කියන එක විරාජිතා පරාජය කරනවා නම් ඒ තැනත්තා තමයි දුකින් නිදහස් වෙන්නේ. කවුරුත් හැම தත්වයකින්ම හොයන්නේ සැප. ඒ භෞතික දේ, භෞතික දේ තුලත් යම් කිසි සැපයක් තියෙන නමුත් ප්‍රමුඛම දුක පංච උපාදානස්කන්ධයයි, මානසික දුකයි. ඒ මානසික දුක තුළ තමයි බරපතලම ප්‍රශ්නේ තියෙන්නේ. ඉන්පසු ඇතිවන ආහාර ප්‍රශ්න, පැවැත්මේ ප්‍රශ්න, නිවාස ප්‍රශ්න, ඒව එච්චර ප්‍රශ්න නෙමෙයි. එසා ප්‍රමුඛ දුක විසඳ ගන්න ඕන. තමන් මොනතරම් සහනශීලීද? තමන්ගේ ආගම සහනශීලීත්වය, තමන්ගේ දර්ශනය සහනශීලීත්වය, සතුට, තමන්ගේ ධර්මයේ සතුට කරගත්ත කෙනා මොනතරම් වටිනවද නේද? තමන්ගේ ආගම වෛරයක් කරගත්ත ලෝකයේ තමන්ගේ ආගම සතුට, නිදහස, විමුක්තිය, සහනශීලී ජීවිතය, ප්‍රීතිමත් ජීවිතය, ඒ ජීවිතේ මුළු මහත් ලෝකයටම ශාන්තිය. තමන්ගේ දහම වෛරය කරගත්තාම ඒක සහනශීලී නෑ. නිතරම ඔබ විමසන්න, මම කවුද? මට අයිති කොතනද? මා සිටින්නේ මට අයිති තැනද? මා විද්‍යාත්මකද? මගේ චින්තන ධාරාව විද්‍යාත්මකද? මගේ දැකීමේ ක්‍රමවේදය සත්‍යද? තමන් ගැන විචාරයක් කරන්නට පෙළඹෙන්නේ සුවිශේෂී දර්ශන ඥානයක් ඇති මිනිසුන් පමණයි. අනිත් කිසිදු කෙනෙක් තමන්ට පහළ වෙන චින්තාවම ඉෂ්ට කර ගන්න බලනවා මිසක් තමන්ගේ චින්තාව ගැන විචාරයක් ඇති කරන්නේ නැහැ. විශිෂ්ටයන් පමණයි තමන්ගේ චින්තාව ගැන විචාරයක් ඇති කරගන්නේ, විදර්ශනාවක් ඇති කරගන්නේ. ඒ තුල තමයි එයා හරි දේ තෝරගන්නව, හරි වැරදි ඉක්මවලා. කොහොමද මේ හරි දේ තෝරගන්නේ? හරි වැරදි ඉක්මවලා. නිතරම අපි තේරෙන තැනට යන්න ඕනේ, නොතේරෙන තැනට යන්න ඕනේ. දැන් සමහර අය කියනවා මට තේරුන්නේ නැහැ කියලා. ඉතින් හොඳයි කියන එකයි මට කියන්න තියෙන්නේ. හරියට ධර්මයේ ග්‍රහණය කරනකොටත් අපි කොතෙන්ටදපත් වෙන්නේ? නොතේරෙන තැනට. ඒ නොතේරෙන තැන කියලා කියන්නේ අර මෝඩකමේ නොතේරෙන තැන නෙවෙයි. කරුණ නොවැටීමේ නොතේරෙනකම නෙවෙයි මේ කතා කරන්නේ. තේරුම් ගැනීමේ උපරිමයක් නොතේරෙන තැන. තේරෙනවා නේද? තම ප්‍රබල කාරණයක් ඒක. තේරුම් ගැනීමේ උපරිමය තුළ නොතේරෙනකම. ඒ කියන්නේ ඉන්ද්‍රිය ස්පර්ශ නොකිරීම, ලෝභ ද්වේෂ මෝහ ඇති කර නොගැනීම, රාග ද්වේෂ මෝහ ඇති කර නොගැනීම, කාලත්‍ර ස්පර්ශ නොකිරීම, කාලයේ නිදහස් වීම, ලෝකෝත්තර බවට පත් වීම, ලෝකයෙන් ඈතර වීම. ලෝකයෙන් ඈතර කොහෙද තියෙන්නේ? ලෝකෙන් ඈතර කියන ලෝකයක් තියෙනවද? ලෝකෙන් ඈතර කියලා ලෝකයක් හදන්නේ මේ ලෝකේ ඉන්න මිනිස්සු. ලෝකෙන් ඈතර කියලා ලෝකයක් නැහැ. ලෝකෙන් ඈතර කියලා ලෝකයක් තැනක කොහොමවත් පිහිටලා නැහැ. හැබැයි මේ ලෝකේ සංසිඳීමම ලෝකෙන් ඈතර. ඒකයි වැදගත්. ලෝකය කියලා එකක් තියෙන නිසා ඒ ලෝකෙන් නිදහස් වීමට ලෝකෙන් ඈතර කියලා එකක් පාවිච්චි කරනවා. හැබැයි අර රටවල් වගේ මේ ලංකාව අර ඉන්දියාව කියලා රටවල් දෙකක් නෙමෙයි නේද? දැන් මේ ලංකාව කියලා කිව්වහම එක රටක්, ආ ඉන්දියාව කිව්වහම තව රටක්. නමුත් ලෝකය හා ලෝකෝත්තර කියන එකේ ඒ හා සමාන වෙනසක් නෙමෙයි තියෙන්නේ. ලෝකය කියලා එකක් තියෙනවා, ලෝකෝත්තර කියලා එකක් නැහැ. ඒ විශේෂත්වය හඳුනා ගන්නට ඕන. නමුත් එතෙන්ටපත් වෙනවා. ලෝකෝත්තර කියලා එකක් නැහැ. ඒ වුණාට එතෙන්ටපත් වෙනවා. ඒක තමයි ස්වභාවය කියලා කියන්නේ. එයා ලෝකයෙන් පියනගනවා විශ්වයට. ඇයි විශ්වය කියන කතාව කතා කරන්නේ? ඔබ විශ්වය දැකලා තියෙනවද? මේ ලෝකේ මොනතරම් ප්‍රබල කැමරාවල් සවි කළත් විශ්වය දකින්න බෑ. විශ්වයේ නිතරම කොටසයි දකින්නේ නේද? ශ්‍රේ කොටසයි දකින්නේ. සහස්‍ර මිලියන ගණන් හොයනවා. දැන් අපේ තියෙන මේ චක්‍රවාට මොනෝද කියලා හිතනවා. මේ වගේ චක්‍රවාට තවත් ලක්ෂ කෝටි ගණක් විශ්වය තුළ හොයනවා. ඒ වුණත් ඒ විශ්වයේ කොටසයි හැමදාම දකින්නේ. සමස්ත විශ්වය දකින්නේ ආර්ය ශ්‍රාවකයා පමණයි. අනන්ත ඥානයෙන් අනන්තය දකිනවා. සමස්ත විශ්වය එකවර දකින්න පුළුවන් එකම එක තැනත්තා බුදුරජාණන් වහන්සේගේ ආර්ය ශ්‍රාවක ඥානයට පමණයි. සමස්ත විශ්වය කැටිකොට එකවර දකිනවා. ඒ කියන්නේ විද්‍යාවට කරන්න බැරි දෙයක් ඥානයෙන් කරන්න පුළුවන්. ඒක තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මුළු විශ්වයම තප්පරයකින් අසුරු සැනකින් දසසහස්‍රීය ලෝක ධාතුවක් දකිනවා. තප්පරයකින් දසසහස්‍රීය ලෝක ධාතුවක් කියලා කියන්නේ සහස්‍රයක් කියලා කියන්නේ සමස්ත හිරු සඳු සහිත මේ සමස්ත ඔය ගැලැක්සි කියලා කියන්නේ අන්න එහෙකට. ඒ වගේ දසසහස්‍රීය දකිනවා. එච්චර වේගෙන් බලාගෙන ගියත් මේ විශ්වයේ කියලා ඉවර කරන්න බෑ. දකින්න පුළුවන් එකවර කියලා ඉවර කරන්න බෑ. ඒක උපමාවක් දෙන්නේ. ඒකට තප්පරයකින් දසදහසක් කියන්නත් බෑනේ. 10000ක ඒවා කියන්නත් බෑ. අනන්ත දේ අනන්ත ලෙසම හඳුනා ගන්න. පස්සේ වෙන්නේ ඔබ තව අන්තයකට යනවා. ඇයි? తත්‍ර తත්‍රා විනන්දනි පෙර පුරුද්ද. අර කැලේ මාරු වුණාට කොටිය මාරු වෙන්නේ නැහැ. මොකද පුල්ලි මාරු වෙන්නේ නැහැ. يعني මේ මේ ධර්මයට කැලේ මාරු වෙනවා. ඈ ගෙදර අර මේ පුරුදු මාරු කරලා අපි භාවනා මධ්‍යස්ථානට එන භාවනා ශාලාවේ භාවනා කරනවා. ඒතර පරණ පුල්ලි තියෙනවා. දැන් තියෙන්නේ පුල්ලි මකන එක. පරණ පුරුදු නැති කරගන්න එක. ඈ උප්පත්තියෙන් තියෙන ස්වરૂපය ඇති කරගන්න එක. කියන තවගේ දෘෂ්ටි වෙනස් වෙන්නේ නැහැ. සංකල්ප වෙනස් වෙන්නේ නැහැ. ඒකයි තියෙන්නේ. ඇත්තටම මෙච්චර මුකුත් කරන්න ඕනේ නැහැ. බුද්ධ ආගමේ අපිත් කිව්වනම් ඔබ පාලනය කරන්නේ භූතෙක් විසින්. භූතයා සියල්ල දනේ. භූතයා උදේ හවස යදින්න කිව්වනම් මිනිස්සු හරි ලේසියෙන් කාලා බීලා ජීවත් වෙනවා. කොයි වගේද? හරක් වගේ. නේ? ඒ කල්පනා කරන්න දෙයක් නැහැ නේ. විශිෂ්ටත්වයක් ලෝකෙ ගොඩනගන්න අධ්‍යාත්මික තුන ගොඩනගන්න අවශ්‍ය කරන්නේ නැහැ. ඒස ලෝකය දියුණුවනේ විශ්වාසය කියන එක ඉක්මවාගෙ පුතන. බුරු සංකල්ප වලට ගැටි නොවි දැක්කේ නැති අහුවේ නැති પરම්පරා 100ක මිනිස්සෙක්වත් දැක්කේ නැති මුඛද්දෝ මනස්ගතයක පැටලෙන අන්ධකාරයේ මිනිස්සු දැක්කම පුදුමාකාර සතුටක් දැනෙනවා. ඒ මිනිස්සු ගැන නෙවෙයි මං ගැන. මොකද මම ඉන්නේ කොච්චර තැනකින් බේරිලා නිදහසේද. අර මිනිස්සු තවමත් දෘෂ්ටිවල සංකල්පවල ආගමික ජාතික වාර්ගික දේවල් වල පැටලිලා ලෝභ ද්වේෂ මෝහ වෛර ක්‍රෝධ මාන යුද්ධ ප්‍රශ්න ගැටලු හදා ගන්න ලෝකේ මං ඒ කිසි තැනක නැතුව පැත්තකට වෙලා ඉන්නවා. අධ්‍යාත්මිකව සහ භෞතිකවත් එහෙම තමයි. භෞතිකවත් එහෙම නේද? පැත්තකට වෙලා ඉන්නවා නේද? ඒක එහෙම තමයි. ඒකයි අවශ්‍ය කරන්නේ. හැබැයි මේ පැත්ත හඳුනා ගන්න ඕන. දැන් ලෝකේ නම් පැත්තකට වෙලා ඉන්නවයි කියලා කියන්නේ එයා ලෝකයේ තුල පැත්තකට වෙලා ඉන්නවා. මේ පැත්තකට වෙලා ඉන්නවයි කියලා කියන්නේ ලෝකයේ තුල පැත්තකට වෙලා ඉන්නවයි කියන එක නෙමෙයි. ලෝකේ නිදහස්ව පැත්තකට වෙලා ඉන්න ඕන. එතකොට මම මාර්ගඵලලාභීද්ද? නැත. මම මාර්ගඵල ලබලා නැහැ. සෝහානුත් නෙමෙයි, සකුදාගාමිත් නෙමෙයි, අනාගාමිත් නෙමෙයි, මම අරහතුත් නෙමෙයි. මම පුතඥත් නෙමෙයි. ඒකයි පැත්තකට වෙලා ඉන්නවා කියලා කියන්නේ. දැන් මෙයින් එහෙකට හරි ගියොත් එහෙම පැත්ත. දැන් මේ සමාජයේ ඉන්නෝ මාර්ගඵලලාභී අය ඉන්නෝ බුදුවරු ඉන්නෝ පුතඥ අය ඉන්නෝ. ඒ අයට හරි ප්‍රශ්න, යුද්ධ තියෙනවා, ගැටලු තියෙනවා, තර්කවාද විවාද මුකුත්ම තියෙනවා. ඉතින් මම ওই කිසිවෙක් නෙවෙයි නං කොච්චර ශෝක්ද. නේද? කිසිවෙක් නොවුණු තැන තර්කයක් නැහැ. කවුරුවත් අභියෝග ඉල්ල කරන්නෙත් නැහැ. කාගේවත් අභියෝග වලට ඉදිරිපත් වෙන්න අවශ්‍යත් නැහැ. එයා තුළ තියෙන්නේ අතක්කාවචර ධර්මය. එයා තුළ තියෙන්නේ අකාලික ධර්මය. එයා තුළ තියෙන්නේ ලෝකීය දෘශ්‍යමාලාව තුළ ලෝකීය චින්තනය තුළ තියෙන එකක්වත් නැහැ. ඒතං සන්තං, ඒක හරිම සාන්තයි. ඒතං ප්‍රණීතං, ඒක හරිම ප්‍රණීතයි. සබ්බ සංඛාර සමතෝ, සියලුම සංස්කාරයන්ගෙන් නිදහස්. එයා මේ ගුණු කර කර හදන්නේ, කොටස් කරන්නේ. කොටස් කරන්නේ. ඒත් කොටස් කරනවා. ලෝකේ ආගම් අතර ඉන්න මිනිස්සු යම් යම් දේවල් කොටස් කරනවා. දෘෂ්ටි මාරු කරනවා, දෘෂ්ටි බෙදනවා, දෘෂ්ටි බෙදනවා, දෘෂ්ටි ගන්නවා, දෘෂ්ටි වලට කෑ ගහනවා, දෘෂ්ටි වලින් ජීවත් වෙනවා. කෙටියෙන්ම කියන්න පුළුවන් අයියෝ සිරිසේන වෙච්ච දේ නේද? ඈ එහෙම ආයෙදී දැන් sorry.com තමයි. මම ප්‍රබුද්ධ කෙනෙක් නෙමෙයිනේ. ඒ නිසා මට ඕන වචනයක් පාවිච්චි කරන්න පුළුවන්. මං උගතිකුත් නෙමෙයිනේ. ඒ නිසා මට ඕන වචනයක් පාවිච්චි කරන්න, රස්ති ආදු වචනයක් පාවිච්චි කරන්නත් පුළුවන්, තව පඬිත වචන පාවිච්චි කරන්නත් පුළුවන්. මොකද හේතුව මං උගතින් නෙමෙයි, ප්‍රබුද්ධින් නෙමෙයි මං. දැන් ප්‍රබුද්ධයන්ට නේව බැරි පාවිච්චි කරන්නේ. එයාගේ ප්‍රබුද්ධකම කැඩෙනවා. එයාගේ උගත්කම කැඩෙනවා. ඒ වගේ වචන පාවිච්චි කරාම මට ඕන වචනයක් පුළුවන්. මුඩුකු පෙළේ වචනයකුත් පාවිච්චි කරන්න පුළුවන්. ඉතා ප්‍රබුද්ධ සම්භාවනීය වචන පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි ඒක වචනයක්වත් මගේ නෙමෙයි. දැන් බලන්න එතනම තියෙන නිදහස. දැන් මම ප්‍රබුද්ධකම රකින්න ගියාම හරි ප්‍රශ්නයක්නේ නේ. ප්‍රබුද්ධකම රකින්න ඕන. ඒ වගේම මම සිල්වත් කෙනෙක් කියලා මම රකින්න උත්සාහ කරන්නේ. ආ සිල්වත්කමට ඒක ප්‍රශ්නයක් නෑ. ඒ දුසිල්වත් කියලා ස්වභාවිකුත් නෑ. දිට්ඨිංච අනුපගම්ම සීලවා කියන එක තමයි ප්‍රකට කරන්න ඕනේ. ඒ කියන්නේ දෘෂ්ටි නොගැනීම සිල්වත්කම. දෘෂ්ටිගත වෙලා ජීවත් වීම කියන්නේ මහ බරක්. දෘෂ්ටිගත නොවීම සැහැල්ලුව. නේද? දෘෂ්ටිගත සීලය කියන්නේ මහ බරක් නේ. ඒක බඩගිනී කන්නේ. තරහ යනෝ බනින්නේ. මම එහෙමයි. මට තරහ ගියොත් මම බනිනවා. ඒද මම දරා ගන්න දෙයක් නෑ. තරහ එන්නේ මොකක් හරි හේතුවකට වෙන්නේ නැතිනේ. ඉතින් තරහ එනවා නම් ඒ කියන්නේ පොඩි ළමයි එහෙමනේ. අඬන්න හිතනවා මම අඬනවා. එයා එක හංගන් ඉන්නේ නැහැ මෙතන සබාවක්, මෙතන ආතන, මෙතන. ඒ වගේම යාළ මල මුත්‍රා කරන්න වුණා වුණාවත් ඒව තමයි නේද? එයා මේ සබාවක් මේක බස් එක මේක පාර්ලිමේන්තුව එහෙම කියලා බලන්නේ. එයා එතන ඒ කාර්යයන් කරගන්න. චූටිලා මේකයි. අපිට සංස්කාර ලෝකයක් නැත්තම් ඒක විවෘතයි. ඒක වෙස්සන්තර රජුරුවන්ගේ මාලිගාව වගේ. කොයි වගේද වෙස්සන්තර රජුරුවන්ගේ මාලිගා? සතර දෙසින් ගේට්ටු දොරවල් ඇරලා දැම්මා. ඉතින් ඔබ ළඟ වෙස්සන්තර රජුරුවන්ගේ මාලිගාව හදන්න ඕන. ඒ අධ්‍යාත්මය තුළ ගේවල් දොරවල් ඇරලා දාන්න එපා. අධ්‍යාත්මය තුළ වෙස්සන්තර රජුරුවන්ගේ මාලිගාව තියෙන්න ඕන. ඒ එතන මානසික නිදහස මේ පැහැදිලි කරන වෙස් අතහරින්න ඕන. වෙස් අතහරිනවා කියන්නේ ඔක්කොම අතහරින්න ඕන. තේරුණානේ? ඒක අධ්‍යාත්මිකව. පිටින් ඒ සම්මුතියෙන් ඒව කරන්න යන්නේ මේ ලංකාවේ අයට බෞද්ධයන්ට වෙච්ච හේනේ තමයි අර අධ්‍යාත්මිකව පැහැදිලි කරන්න දීපු විශිෂ්ට දර්ශනය මේ බාහිරව ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා. මායිරෙන් පොඩි ළමයි යවන්න එපා වැඩට හරි එහෙම කවුරු හරි ඉල්ලුවට දෙන්න එපා ළමා ආරක්ෂක අධිකාරියෙන් අත්අඩංගුවට ගන්නවා වැඩි කරන්න බෑ 18ට අඩු අය ඈ එහෙම හින්ගන්න ඉල්ලුවට එහෙම දෙන්න බෑ ඈ ම කරන්න බෑ අධ්‍යාත්මය තුළ වෙස් අතහරින මොකද මේ නමක් කියදුනේ වෙස් අන්තර කියලා කියලා පොඩ්ඩක් හිතන්න ඕනේ. වෙස් කියන්නේ අපි දාගන්න දෘෂ්ටි සංකල්ප නේද? මොකක් හරි වෙස්යක ඉන්නෝ. දැන් බලන්න එක එක කෙනා එක එක චරිතවල වෙස් එක එක ස්වරයෙන් කතා කරන්නේ. දිනුවාම මෝර වගේ, වැරදුනාම හුණා වගේ කියලා කියන්නේ ඒවිස් ඈ දාගන්නවා විස්. ඒක අපි දකිනවා මේ සමාජය තුළ ලෝක තුළ. ඉතින් වෙස්සන්තර වෙනවා. එතන වෙස්සන්තර වෙන්නේ අධ්‍යාත්මය තුළ. මේක විශිෂ්ටයන්ගේ ධර්මය. සංවේදීව හඳුනා ගන්නා ධර්මයක්, සංවේදීතා ඉක්මවන ධර්මයක්. මුලින් තේරෙන්නේ නැහැ කියන එක ඒක කාටවත් සාධාරණයි. ඒක මමත් කිව්වා ඒක ආරම්භයේදී. නමුත් කලක් ධර්මයත් එක්ක ගොඩනැගීම තුල තමයි මෙය තේරෙන්නේ, වැටහෙන්නේ. ඒක එහෙම තමයි. අපි නොදන්න රටකට එක පාරට ගියපු ගමන් ඒ රටේ මොකක්ද අපි දන්නේ නේ? අපි කියන්නේ අපිට තේරෙන්නේ නැහැ, පාරක් තේරෙන්නේ නැහැ, මොකක්වත් තේරෙන්නේ නැහැ. ඉතින් දන්න කෙනෙක්ගේ අත්වලින් ගමන් කර ප්‍රදේශයකින් කටයුතු කරනවා. කලක් ජීවත් වුණාට පස්සේ හරි මම දන්නවා මේ නාගරේ මේකයි මේ මෙතන මෙතන මෙතන මෙතන මේ මේ තැන් තියෙන්නේ කියලා දන්නවා. ඒක ඉතින් මේ ධර්මයට නෙමෙයි භෞතික ලෝකෙත් ඒක සාධාරණයි. ඉතින් අලුතෙන්ම මේක ශ්‍රවණය කරන්න එන කෙනෙකුට නොතේරෙනවයි කියන එකට අපි මුකුත් කියන්නේ. ඒක ස්වභාවිකයි සාධාරණයි. හැබැයි ඔබ මේ ධර්මයේ තුලම තව තවත් හැසිරීම තුල ඔබට මේ නගරයේ ස්වභාවය අඳුන ගන්න පුළුවන්. කිසිදු දෙයක් අපේක්ෂා නොකර ධර්මයේ දෙන්නේ. කිසිදු දෙයක් අපේක්ෂා නොකර ධර්මයේ දෙන්නේ. විමුක්තිය කියන අදහසින් තොර වුණාම තමයි විමුක්තිය ලැබෙන්නේ. ලබන්න යමක් ඕනේ කියන අදහස තොර වෙනකොටම තමයි ලැබෙන්නේ. මේ ලෝකේ ඕනම කෙනෙකුට පොඩ්ඩක් රවට්ටන්න පුළුවන්. අම්මා තාත්තා රවට්ටන්න පුළුවන්. නෝන මාත්‍යා විරිඳ හාමුදුරුව දායකයෝ රවට්ටන්න පුළුවන්. නේද? අපි රවට්ටනවා නේද ඉඳලා පොඩ්ඩක් කියලා අඩු වැඩි ඉන්නේ. ඒ වුණාට Tamanට තමයි රවට්ට ගන්න බෑ. කී එකටවත් බෑ. කොහේ හංගන්නද නේ? නේ උගුරට හොරා බෙහෙත් බොන්න පුළුවන් බටයක් දාලා. නමුත් හිතට හොරා මුකුත් කරන්න බෑ. ඒ නිසා හිත දොල විවෘතව හරියට පිටන්න ඕන. කෙලෙස් ශේෂයක් හරි තිබුණොත් මොකද වෙන්නේ? අශේෂ විරාග නිරෝධ වෙන්නේ නැහැ. දිට්ඨිංච අනුපගම්ම සීලවා වෙන්නේ නැහැ. එසා ශේෂයක්වත් තියාගන්න බෑ. ඒක අවංකවම සිතට එකඟවම සියල්ල අතහැරලා යුතුයි. ඒකට තියෙන පූර්ණ විවෘතභාවයක් තියෙනවා. කිසි දෙයක් අපේක්ෂා කිරීම නෙවෙයි, මේක අපේක්ෂාවන් වලින් තොර වීම. අපේක්ෂාවක් ළඟා කර ගැනීමක්, ඉලක්කයක් ළඟා කර ගැනීමක් නොවේ. ඉලක්කයන් වලින් නිදහස් වීම, අපේක්ෂාවන් වලින් නිදහස් වීම. ඒක හොඳට ගන්න ඕන හිතට. නේද දරුවෝ? ඒක හොඳට ගන්න ඕන. අපේ ප්‍රවීණ පුතාගේ නේද? අපේක්ෂාවන් වලින් නිදහස් වීම. කලසනයි. එයා ඔළුවේ කිසි දෙයක් දරාගෙන බලන්න ඕනේ නෑ. දැන් හරි වැඩේ වෙන්නේ හාමුදුරු ඒකත් එපයි කියනවා, ආයි ඒක කරන්නේ කියනවා, ආයි එහෙම නෙමෙයි මෙහෙමයි කියනවා, මොකද්ද දන්නේ මේ අලකලංචිය කියලා හිතෙනවා නේද? ඒක තමයි කියන්නේ. කරන්නත් එපයි කියනවා, නොකරන්නත් එපයි කියනවා, වීරිය කරන්න එපයි කියනවා, හිටියාම ආයි කියනවා වීරිය කරන්න කියලා, බලන්න එපයි කියනවා ආයි බලන්න කියනවා, මොනවා එනවද කියලා හිතනවනේ. ඈ හරියටම හාමුදුරන්ට ගිලම්පස හැදුවා වගේ. ඒ වචනේ පාවිච්චි කරන්න මෙහෙමයි. සීනි අඩුව දුන්නොත් කියනවා මේකට සීනි අඩුයි කියලා. සීනි වැඩි දුන්නොත් කියනවා මේකට සීනි වැඩි කියලා. කාට අඩුවෙන් දුන්නොත් තා කාට පොඩ්ඩක් දාන්න කියනවා. කාට වැඩිෙන් දුන්නොත් මේක කාට පොඩ්ඩක් අඩු කරන් ඉන්න කියලා. ඒක හාමුදුරන්ට ගිලම්පස දුන්නා වගේ කියලා කියනවා. ඒ වෙන වෙලාවක් තියෙනවා. ඒක එහෙම තමයි. හැමෝම නෙමෙයි. ඉතින් Taman තේරුම් කරගන්න ඕන මේ ලෝකෝත්තර ධර්මයේ ලෝකෝත්තර විදියට අඳුන ගන්න. ඒක ලෝකීය ක්‍රමවේදයෙන් අඳුන ගන්න නෙමෙයි, ලෝකෝත්තර ධර්මය ලෝකෝත්තර විදියටම දැනගන්න ඕන. ලෝකෝත්තර ධර්මයේ සම්මුති ක්‍රමවේදයට දකින්න බෑ. ලෝකෝත්තර ධර්මයේ සම්මුති ක්‍රමවේදයට දකින්න බෑ. දැන් අපි උත්සාහ කරන්නේ මොනවද? අපි ළඟ තියෙන අඳුබඳු ටික දාගෙන බලනවා මේ ලෝකෝත්තර ධර්මයේ හදා ගන්න පුළුවන්ද කියලා. අපි ළඟ තියෙන අඳු වලින් මේ ලෝකෝත්තර ධර්මයේ අල්ල ගන්න බෑ. එහෙමනම් ඉතින් විශ්වය ගැට ගහන්න ඕගොල්ලෝ ළඟ ලනු තියෙන්න ඕන. දැන් විශ්වය ගැට ගහන්න පුළුවන් ද ඔයගොල්ලෝ ළඟ තියෙන ලනු වලින් ඔක්කොම? ලෝකෙම තියෙන ලනු ඔක්කොම එකතු කරලත් ලෝකෙ විශ්වය ගැට ගහන්න පුළුවන්ද? බෑ. ඒ වගේ තමයි ඔබ ළඟ තියෙන ওই අඳුබඳු වලින් මේ ධර්මයේ කියන එක මේකට ගොනු කරගන්න බෑ. ඔබ ළඟ තියෙන ඉතාම පටු රාමුවක් තුල දර්ශනයක්. ඉතින් ඒ තුල මහා මුළු ලෝකය කියලා පේනවා, අර මැඩියට ලිඳ ලෝකය කියලා පේනවා වගේ. ඒකයි ඔය තියෙන දේ. පුතඤ්ඤන මිනිස්සු අඩි 10ක් 15ක් කියලා මහ විශාල හරි ඉදීමීමකින් ඉන්නවා. මට හිතෙනවා මේ මිනිස්සයා කොච්චර දියුණු හරි මේ කියලා හිතෙනවා. මේ සමහර වෙලාවල් වලට මේ මෙතන ඉන්න අයට කියන දෙයක් නෙමෙයි. සමහර ජීවිතත් එක්ක දිහා බලනකොට මේ පොඩි දෙයක් ලොකු කරගෙන තියෙන්නේ. ඒකයි හැටි. චූටි දෙයක්, පොඩි රාමුවක්. ඒ තුල හීනයක් දකින්නේ. ඒ හීනේ තුල එක එක පුජ්‍යලයා ඒ ඒ විදියට ආශ්වාදය ලබනවා. විඳිනෝ විඳවනෝ මානසික සිරකරුවා. අවිද්‍යාපච්චය සංඛාරා. අවිද්‍යාව තුල සංස්කරණය කරගෙන අවිද්‍යාත්මක වේදනාවක් විඳිනවා. අවිද්‍යාත්මක සතුටක් ලබනවා. අවිද්‍යාත්මක වායි දුක් විඳිනවා. ඒක කොච්චර ප්‍රබලද කියනවනම් එය නරක් වුණාම නරක් වෙලා යනවා. හොඳ අතට හැරෙව්වම හොඳ වෙලා යනවා. හිතේ හැඩයට ගත හැදෙනවා. හිතේ හැඩයට භවය හැදෙනවා. අදිමාන උද්දච්චකම් ගැඹුරු මනසෙ තිබුණාම බල්ල වෙනවා, වඳුරු වෙනවා. ඒ ආත්ම ශරීර ලැබුණු අධ්‍යාත්මික පෝෂකකමක් තියෙන උසස් ආත්ම භාවයක් ලබන. භෞතික සල්ලි ගොඩක් තියෙන හොඳ ගයක් ගන්න. අධ්‍යාත්මික හොඳ පෝසත්කමක් තියෙන හොඳ මනුස්ස ශරීරයක් ගන්න. නමුත් එතන නැති දෙයක් තමයි හදන්නේ. දැන් මේ සුළඟ මත ඔබෙන් ඇහුවොත් මේ ටොනේඩෝ තියනවද? මේ එළියට ගිහලා මේ වායු ගෝලෙ දිහා බල්ල ගියන් බැලුවහම පේන ටොනේඩෝ එකක් නැහැ. සුලි සුළඟක් නැහැ. හැබැයි ওই සුලි සුලඟ ටික පොඩ්ඩක් කරකවල හේම ගත්තු. එතකොට එතන ටොනේඩෝ එකක් හැදෙන්නේ නැද්ද? හැදෙනවා. එතන සත්‍ය පුජ්‍යලයක් නෑ තමයි. ඒත් අපි අර සුලි සුලඟ වගේ කරකවල අවිද්‍යාපච්චය සංඛාරා කියලා කරගුණ ගමම් පටිච්ච සමුප්පාදයේ තුල ඒ සත්‍යය ඒ විදියට ගලාගෙන යනවා. ඒක වරදකුත් නෙමෙයි. අපි කවදක හරි මේ විශ්වයේ සතර මහා භූතයන් ගැටෙන තැනක කුඩා විඥාන ශක්තියක් බවට එක්තරා ශක්ති ස්වභාවයක් ගොනු වුණා. ඒ ශක්ති ස්වභාවය කියන එක ක්‍රමානුකූලව වඩ වර්ධනය වීමත් එක්ක ස්වයන් ශක්තියින් බවට පරිවර්තනය වුණා. ඒ ස්වයන් ශක්තියින් බවට පරිවර්තනය වෙච්ච විඥාන ධාතුව ප්‍රබල විඥාන ධාතුවක් දක්වාම මෙයා. ඉතින් තවදුරටත් යන්න ඕන නම් යන්න, ඉන්න ඕන නම් ඉන්න, ජීවිතේ අඳුනගෙන යන එක හොඳයි. ඉතින් ඒකට සාප කරන්නත් බෑ. මේ නූපදී ඉන්නේ කියලා කෙනෙකුට මම කියන්නේ නැහැ. දැන් බෝසත්වරු එහෙම ගත්තේ නැහැ. ඒක තමන්ගේ තීරණයක්. නමුත් ඔබ ජීවිතේ හඳුනගත යුතුයි කියන එක මම කියනවා. දෙන්න ජීවිතේ හඳුනගත යුතුයි. එහෙම නූපදී ඉන්නේ කියන කතාවක් නෙමෙයි කියන්නේ. කැමතිනම් අතටපත් නිවන් පසකට සසර ඕන තරම් යන්නත් පුළුවන්. කැමතිනම් නිවී යන්නට ප්‍රකට කරන්න ප්‍රගුණ කරන්නත් පුළුවන්. නිරෝධ ධර්මය ආකාර පහකින් සම්මුති පරමාර්ථ සමාධි නිරෝධ පහන කියන නිවන් පස් ආකාරයකින් ප්‍රකට කරන්න පුළුවන්. ධර්මයේ දැක්ක කෙනෙක් නෙවෙරදිව ඒ නිර්වාණ ධර්මයේ ප්‍රකට කර ගන්නවා. ඒක දකින්නට එළිය අමාරු වැඩ. ඒ ප්‍රකට කර ගැනීම තුළ සබ්බ සංකාර සමතෝ කියන තත්ත්වයට එන්න පුළුවන්. සියලුම සංයෝජන ධර්ම අභිභව යන අවස්ථාවට එන්න පුළුවන්. ඒ අවස්ථාව තුළ තමයි නිරෝධ සමාපත්තියක් ස්පර්ශ කරන කෙනෙක් බවට පත් වෙන්නේ. කාය ශරීරයෙන් මිදී කාය ශරීරයේ කිසිසේත්ම නොදැනෙන මට්ටමේ, කියන්නේ මොනම හේතුවකින්වත් නොදැනෙන, ඒ කියන්නේ කුටි එකයිල කාලකයක් දන්නේ නැති මට්ටම. ඉතින් ඒක පුල් අවබෝධයේදී තියෙන දර්ශන සම්පත්තිය ප්‍රායෝගික සම්පatti සම්පූර්ණයෙන් තියෙන. අන්න ඒ ඇත්තන්ට තමයි අර ප්‍රහාන සංඥාවෙන් නිවන් දකින්න පුළුවන්. ඒ කියන්නේ අර සිය දිවිහානි කර ගැනීමක් නෙමෙයි, හැමෝටම කතා කරලා මතක් කරලා කියනවා දැන් මම හිටිය කාලය ඇති දැන් මට පිරුණුවම් පාන්න අවසර. මේ ලෝකේ අවසර ඉල්ලගෙන මිය යන ජාතියක් ආගමක කොහෙවත් නැහැ. ඒ බුද්ධ ශාසනයේ රහතන් වහන්සේලා ඉතිහාසෙනේ අපි අහලා තියෙන සරියුත් හාමුදුරුව ඇවිල්ලා අවසර ඉල්ලුවා පිරුණුවම් පාන්නේ. මුගලන් හාමුදුරුව අවසර ඉල්ලුව පිරුණුවම් පාන. උන්වහන්සේට අනතුරුකුත් වුණා. ඒ තමයි පහර දීමක් කළා. දැඩි වේදනාකාරී තත්වයකටත් භාජනය වුණා, උත්පලත් වුණා. ඉතින් ඒ නිසා උන්වහන්සේ තීරණය කළා තවදුරටත් මේ ශාරීරික ගැට ගහගෙන මට වැඩ කරන්න බැරි නිසා මම පිරුණම් පානවා. දැන් හිටිය කාලේ කොහොමත් ඇති කියලා. කොහොම වැඩද කරලා තියෙන්නේ මේ ආර්ය ධර්මයේ දේශනා කරනවට ඉතිහාසෙ. ඉතින් මගේ කටසරයි කියලා කියන මම මේ හොඳයි. මම මේ රවුලයි කඳයි දෙකම බේරගෙන මේක කියනවා. නැත්තම් පුදුම වෛරක්කාර මේකේ බිහි වෙන්නේ. ඉතින් මේ දේශනා කරනකොට ඉතින් ආඳ වගේ ඉන්න ඕන. අර පැත්තෙන් ඔළුව පෙන්නලා එහෙන් බේරෙනවා, මේ පැත්තෙන් වලිගේ පෙන්නලා එහෙන් බේරෙනවා. නේද? සර්පියෝ දැක්කාම ඔළුව පෙන්නවලු, මාළු දැක්කාම වලිගේ පෙන්නනවලු. හැමතැනින්ම ඉස්සලා යනවා. ඒකයි අර ආඳ වගේ කියන්නේ. ආඳගේ පිටිපස්ස මාළුවගේ ඉස්සරහා සර්පයෙක්ගේ වගේ තියෙනවා. ඒස ආන්ද ප්‍රතිපදාව කියන එක කාටත් හොදයි වව ඉදන්නේ සමාජය තුල ජීවත් වෙනකොට අපිට අවශ්‍ය කරන්නේ කෙසේ හෝ ජය. ඒකට මොකක්වත් නැහැ. මේ ලිමිට් එකක් නැහැ. කෙසේ හෝ ජය වින් විජය විජයග්‍රහණය කියන එකයි අවශ්‍ය කරන්නේ. එසේ ජීවිත සාර්ථකයි. එවැනි ක්‍රමවේදයක් තිබුණා. ඒකයි මුළු මහත් ආසියාව පුරාම සැනසීමේ ධර්මය එදා ප්‍රකට වුණේ. ඒක සියලුම ශ්‍රාවකයෝ මතක තියාගන්න. ආන්දා ප්‍රතිපදාව. ඒකේම කරන්න ඕන. කිසි වෙලාවක මේ ධර්මය කියන්න කියලා කිසි කෙනෙක් තරහ කරගන්න එපා. ඒකයි වැඩේ. හැමෝත් එක්කම සතුටින් ජීවත් වීම තමයි තමන්ගේ ජීවිතේ බවට පත් කරගන්නට ඕන. මේක ජීවන ධර්මය. මේක ස්වභාවික தত্ত্বය. උපතේ සිට අපිට සිදුවුණු වැරදි ටික නැවතත් උපත ලැබුණු මොහොත දක්වාම මෞකස දක්වාම නිවැරදි කරගෙන යෑම. මෞකසටත් පැමිණිච්ච සාංසාරික විඥාන ධාතු විචාරශීලීව දැකීම. ඒකයි නේද? දැන් අරමුණු වල රඳවල ඔයත්වන්ව තිබ්බනම් එහෙම මේ විචාරශීලී ප්‍රඥාව කියන එක ගොඩ නැගෙන්නේ නැහැ. එතකොට ගොඩ නැගෙන්නේ සමාධිය. එකඟ බව විතරයි. දැන් මෙතෙන්දී අපි එකඟ බව විතරක්ද ගොඩ නගන්නේ? කොච්චර දේවල් වෙනස් කර ගන්නවද? දෘෂ්ටි, සංකල්ප, වචනවල අර්ථ නිරුක්ති, අපි ලස්සනට ඒ දේවල් නිරෝධ සහගත කර ගන්නවා. නිදහස කියන එක උදා කර ගැනීමට ක්‍රියා කරනවා. ඉතින් ඒ කාලේ තිබුණ ඒකාග්‍රතාවයේ කියන එක තිබුණේ මේ බුදුරජාණන් වහන්සේගේ දේ මනස ඒකාග්‍ර කිරීම නෙමේ, මනස හඳුනා ගැනීම. මනස ඉක්ම වීම. ඉතින් මනස හඳුනාගත්තට පස්සේ මොකද්ද කියන්න තියෙන්නේ? සඤ්ඤා මරීචිකක් කියලා. මේ මනස මිරිගුවා. ආයි කිසි කතාවක් නැහැ. මනස මිරිගුවා. ඒ මිරිගුවට නොරැවැටෙන මට්ටමේට දර්ශන සම්පත්තිය ඇති කර ගන්නවා. ඒකත් අනුභව කිරියා, අනුභව ප්‍රතිපදා. අනුපූර්ව ක්‍රමවේදයක් තියෙනවා, විශිෂ්ට ක්‍රමවේදයක්. නිතරම කෙනෙක් නොවන තැන සිටගත් කෙනෙක් නොවන තැනින් බලන්න, කෙනෙක් නොවන තැනින් ජීවත් වෙන්න. ඉතින් කෙනෙක් නොවුනට පස්සේ තමයි ඇත්තෙම මේක ප්‍රකට කරන්න පුළුවන්. එත්තකන් ඉතින් කෙනා තමයි ඉතින් කොහෙට ගියත් ඉන්නේ. නුවර ගියත් ජෝන් ජෝන්ම තමයි. මාතර ගියත් ජෝන් ජෝන්ම තමයි. නේද? මොන භාවනාව කළත් ජෝන් ජෝන්ම තමයි. හැබැයි ඒ නිසා එතන නිදහස් වෙන්න ඕන ජෝන්ගේ. පොඩ්ඩලත්ෙන් නිදහස් වෙන්න ඕන. ගැටලු තියෙනවා නම් ඉදිරිපත් කරන්න. මිච්ඡා මනං පනීදාය මිච්ඡා වාචං ච බාසිය මිච්ඡා කම්මානි කତ୍වාන කායේන ඉදං පුද්ගලෝ. මේ ශරීරය තුල පුජ්‍යලත්වයේ කියන එක යම් කිසි කෙනෙක් භාවිතා කරනවා නම් තියෙනවනම් මමත්වයේ කියන එක යම් කිසි කෙනෙක් ළඟ තියෙනවනම් එයා ළඟ තියෙනම මිච්ඡා මන මිත්‍යා මනසක්. මිච්ඡා වාචාය මිත්‍යා වචන ටික. මිච්ඡා භාසීය මිච්ඡා කතා භාගයක් ළඟ තියෙනවා. මිච්ඡා කම්මානි වැරදි ක්‍රියාමාර්ග ටිකක් තියෙනවා. කତ୍වාන කායේන ඉදං පුද්ගලෝ. මේ ශරීරය ඇතුලේ පූජ්‍යලත්වයේ තියෙන නයි. ඒ නිසා පූජ්‍යලත්වයේ තියෙන කිසි කෙනෙක් විද්‍යාවට බැමිණිච්ච කෙනෙක් නෙමෙයි. මමංකාරයේ තියෙන කිසිම කෙනෙක් විද්‍යාවට බැමිණිච්ච කෙනෙක් නෙමෙයි. එයාලඟ මොන විදියේද එහෙනම් මතක තියාගන්න බණ ඔයගොල්ලෝ අහනවනේ. පූජ්‍යලත්වයේ ඉක්මව නැති හා සෑම හාමුදුරු කෙනෙක්ම කියන හැම වචනයක්ම මිච්ඡා වාචා. සමහර අය කියන මම මේ පොතේ තියෙන එක කිව්වේ හොඳ මන් නැහැ. නැත්තම් මාව සම්බෝල කරයි. ඈ මිච්ඡාවනං එයා ළඟ තියෙන මිත්‍යා මානසිකාරය. මිච්ඡා කම්මානේ මිත්‍යා වැඩ ටික. වන්දනා වේවා යාඥා වේවා යැදිලි වේවා ආශිර්වාද වේවා ඕන එක. කତ୍වාන කායේ ඉදං පුද්ගලෝ. මිච්ඡා දිට්ටි කම්ම සමාදාන සූත්‍රය කුද්දගනිකායේ ඉති උත්ත පාළියේ සඳහන් වෙන්නේ. තතියෝ අගෝ ඔබ මෙතෙක් කාලයක් ගහුවනම් පුජ්‍යලත් ඉක්ම වූ නැති කෙනෙක්ගෙන් බණ අහලා තියෙන්නෙම මිත්‍යා වචන ටික. එයා තුල උපදින්නේ දරුවෝ කවදාවත් උපදින්නේ නැහැ කිසිම හේතුවකින් සම්මයක් සංකල්පනාව. එයි මමත්වය හරහා නෙන්නේ. ගිනි කන්දක් හරහා එන වතුර කොහොමද සිසිල් වෙන්නේ? කානි වාරේ මුනුසෝ නේ. දැන් අපි දකින දේශපාලන සංවාදයක මේ මේක ඒක දෙක එකක් උදාහරණයක් ගමුකෝ. සියලු දෙනාගේ මහදවතෙන් එන්නේ ගිනි කන්දක් කරහා එන වචන ටික නෙමෙයිද? මගේ එක පාක්ෂියනේ ඔක්කොගෙම. ඒ ඔක්කොම මංකාරය ඔක්කොම බලතන්නාවේ ඔක්කොම අවිගුණා දැන්නේ. ඒ දිහාරා තමයි කතා කරන්නේ. ඈ ඒ වගේම පුජ්‍යලත්වය ඇති කිසිම ආගමක පූජකයෙක් ළඟ හිතන්න එපා සම්මයක් වාචාව ඇති කියලා. සම්මයක් සංකල්පනාව ඇති කියලා. සම්මයක් ක්‍රියාමාර්ගය ඇති කියලා. තියෙන්නෙම මිත්‍යා ක්‍රියාමාර්ග, මිත්‍යා වාචා, මිත්‍යා මේ කියන්නේ ඉදං පුද්ගලෝ. මේලා එයා ළඟ පුජ්‍යලත්වය තියෙනවා. මම පුජ්‍යලේ. පුජ්‍යලත්ව යම් කිසි කෙනෙක් දුරු කළාද රස්නේ දිය ධාරාවක් වුණත් සීතල කන්දක් කරහා හිමාල පර්වතයේ වගේ සීතල කන්දක් කරහා එක ගලාගෙන යනකොට සිසිල් වෙනවා. ඒක තමයි සිසිල් වෙනවා. ඒ සිසිල් වුණාම ඒ වචන මොන වචන වුණත් සිසිල් ඇති වචන. ඒ තුල කිසිදු මිත්‍යාවක් නැහැ. එනිසා පුජ්‍යලත්වීක්ම වීමේ මහා සංග්‍රාමය ඔබ සිදු කරන්න, නිතර සද්ධර්මය ශ්‍රවණ කරන්න, නිතර ධර්මයේ සමග ගැටෙන්න, නිතරම ධර්මය ප්‍රකට කරගන්න උත්සාහ කරන්න. කල්‍යාණ මිත්‍ර ශ්‍රේවණය, කල්‍යාණ මිත්‍ර කියන්නේ මමංකාරීක්ම වූ කෙනෙක්ගේ සද්ධර්මය. කල්‍යාණ මිත්‍ර සේවනයේ සද්ධර්ම ශ්‍රවණය පොඩ්ඩක් මේ සතියේකට උඩින් පල්ලෙන් ගාගෙන හරියන්නේ. එක දිගට ලොකු කැපවීමක් කරන්න, විශේෂ කරුණක්, කරුණෝල යැමරු යථාර්ථයන් සොයා යන්න, යෝනිසෝ මනසිකාරය කරන්න, හොඳින් ඒව විමසන්න, තමන්ගෙම දෙයක් හැටියට දෙයක් තමන් ඇතුල් කරගන්න උත්සාහ කරන්න. කිව්වට ගන්නත් එපා. හරිනම් ඒක ගැන ආයි දෙපාරක් හිතන්න ඕනේ, ගන්නත් පුළුවන් තමන්ට. නමුත් තමන්ගේ විචාරශීලී බුද්ධිය හරහායි මේක දකින්නේ. ඒ වගේම තමන් පරිවර්තනය වෙන්න ඕන. ඉන්න තැනින් ධර්මය කියන ධර්ම භූමියට, ඒ නිර්වාණ භූමියට අපි පියවර තම තබා වෙනස් වෙවි, අපේ මනස අපි රැගෙන යන්න ඕන. ඉතින් මේ කතාව කිව්වහම නිකන් පුජ්‍යලේකට කියපු කතාවක්, මේ පුජ්‍යලේ වැජ්ජලත්වයක් නේද එතකොට වැඩෙන්නේ කියලා තර්කයකට එන්න පුළුවන්. ඒ නිසා වචන බොරු, ඒක මතක තියාගෙන මේ ධර්ම මාර්ගය තුළ ගොඩනැගීමක් ඇති කරගන්න ඕන. මොකද්ද මේ සියල්ලකින් නිදහස් වීමේ ගොඩනැගීම? එහෙම නැතුව මේක අමුවෙන් ගන්න එපා. නෙවැරදි සමස්ත ධර්මයේ එකට කැටි කරලා අර්ථ අරගෙන තමයි ධර්මයේ තුල ගොඩනැගෙන්න ඕන. එහෙම නැත්නම් නිතරම මේ වචන කියන එක දෘෂ්ටිවලට හදලා තියෙන්නේ. නිවන් දකින්න හදපු වචන ලෝකේ නැහැ. නේද මුදේ? නිවන් දකින්න හදපු වචනය ලෝකෙ කිසිම භාෂාවක නැහැ. ඒ නිසා මේ නිවන් ධර්මයේ කියන එක, නිවීම කියන එක කිසිම භාෂාවකින් කියන්න බෑ. එතකොට භාෂාව හදන්නේ ඉන්ද්‍රියන්වලේ. ඉන්ද්‍රිය සාපේක්ෂිත ක්‍රමවේදයක් තියෙන්නේ. මානසික සංවේදී ක්‍රමවේදයක් තියෙන්නේ භාෂා ශාස්ත්‍රය තුල. ඒ නිසා වේදනාවේ ඉක්මවන සුවිශේෂී ගුණය තමන් හදා ගන්නවා. යෙදෙන්න, නිතරම ධර්මයේ යෙදෙන්න. ඔබ උපාධියක් ගන්න කරන ලද කැපවීම ධර්මයට කරන්න ඔබට මේක ලබන්න පුළුවන්. මේක උපාධි ලක්ෂයකට වඩා කෝටියකට වඩා වටිනවා. මේ ලැබූ කෙනත් උපාධි කෝටියක් ගත්ත මිනිස්සුෙකුට වඩා වටිනවා. ලෝකේ උපාධි කෝටියක් ගත්ත කවුරු හරි කෙනෙක් ඉන්නවද මන් දන්නේ නැහැ නේ. ඒව කෙනෙක් නැහැ. උපාධි 10ක්, 15ක්, 20ක්, 30ක් තියේ. 50ක්, 60ක්, 100ක් තියේ. කෝටියක් නැහැ නේ. ඒකවල කෝටියක් ගත්ත කෙනෙකුට වඩා වටිනවා. ඒ කියන්නේ මං වටිනවයි කියන එක නේ. ඔව් ඒක එහෙම තමයි. නේද? ඒක එහෙමම තමයි. ඒ වටිනාකම ඔබටත් ළඟා කරගන්න ශක්තිය